සමරීරමත්තය කතාව තියෙන්නේ දකුණු අප්‍රිකානු ආකාරයේ සත්‍ය සවීමේ කොමිසමත් පත් කරලා ඒ සමගම ඒක තවතට්ටුවක් ඇටියට දකුණු අප්‍රිකාවෙන් නොතිබිච්ච අලුත් නීති ගේනවා අලුත් නිත්‍යානුකූල යන්ත්‍රණයක් පිහිටවනවා යුක්තිය ඉෂ්ට කරන්නේ කියන්නේ දඬුවම් දෙන්න කියලා. තුමා කියනවා අලුතෙන් නීති සම්පාදනය කරන එක වරදක් වෙන්න බෑ හේතුව ලංකාවේ අපරාධ යුක්තිය පිළිබඳව නව නීති ගෙනපු කාලයක් තිබුණයි කියලා. 71 කරල්ලෙන් පස්සේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනතක් අලුත ගෙනා. ඒ පනත කොච්චර නරක වුණත් ඒක එදා අලුත් නීතියක් ගේන්න හේතුවක් තිබුණා. එල්ටීටී සංවිධානයට දඬුවම් කරන්න දෙයක් නැහැ. උන්ව යුද්ධෙන් පරාජය කරලා ඉතුරු කට්ටිය පුනරුත්ථාපනය කරලා ගෙදර යවලා තියෙනවා. අපරාධ පිළිබඳව හොයන්න සහ දඬුවම් කරන්න අලුත් නීති ගෙනල්ලා අලුත් ආයතන ඇති කරන්න තියෙන ඌමනාව මොකද්ද? දැන් තියෙන නීති යටතේ කරන්න බැරිද මොකද්ද?